සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බලන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බලන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බලන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යෝ ධම්මං පස්සති සෝමං පස්සති යෝ මං පස්සති සෝ ධම්මං පස්සති ති විහාර වාසී ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදේවත් වාසනාවන්ත පින්තුන් අද මේ බක්කුන් පොහේ නිමිති කරගෙන සීල භාවනා වැඩසටහනට සහභාගී වෙන අවස්ථාව රත්නදේනිය පුෂ්පාරාම විහාරස්ථානයේ සිදු කෙරෙන ආගමික කටයුතු වලින් මේ සිදු කරන්නේ. පින්තුනි ඔබ දන්නවා අද අප මේ ජීවත් වෙන කාලය ජීවිතේ ඉතාම අභියෝගාත්මක කාලයකයි අපි මේ ජීවත් වෙන්නේ. බොහෝ දිනේ ජීවිතය පිළිබඳව ඉතාම අවිනිශ්චිත තත්ත්වයෙන් ගත කරන කාලයකයි අද අප මේ ඉන්නේ. මෙන්න මේ කාලයක තමයි ඇත්තටම වඩාත්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට සජීවී වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ ජීවිතවල කාරණා කිහිපයක් නිතර නිතර සිහිපත් කරන්නේ කියලා. ජරා ධම්මෝ විජාන අනතේතෝති අභින්නන් පච්චවේකි සම්මං. මම වයසට යන කෙනෙක්, මම වයසට යාම නොයෙකුමකෝ කෙනෙක් කියන එක නිතර මෙහෙය කරන්නේ කියලා. ව්‍යාධි ධම්මෝ ව්‍යාධි අනතේතෝ අභින්නන් පච්චවේකි සම්මං. මම ලෙඩ වෙන කෙනෙක්, ලෙඩ වීම නොයෙකුමකෝ කෙනෙක් කියන එක මෙහෙය කරන්නේ කියලා. මරණ ධම්මෝ මරණ අනතේතෝ අභින්නන් පච්චවේකි සම්මං. මම මරණයට පත් වෙන කෙනෙක්, මරණේ නොයෙකුමකෝ කෙනෙක් කියන එක නිතර නිතර මෙහෙය කරන්නේ කියලා. සම්බේති මනා භාවෝ නානා භාවෝ විනා භාවෝ අභින්නන් පච්චවේකි සම්මං. මා කැමති ප්‍රියමනාප සියලුම දේවල් වලින් මට වෙන් වෙලා යන්නට සිද්ධ වෙනවා කියන කාරණේ නිතර නිතර මෙහෙය කරන්න කියලා. යතර සඳහන් කරනවා විශේෂ කාරණයක් කම්මස්සපෝමි කම්මදායාදෝ කම්මයෝනේ කම්මබන්දෝ කම්මපටිසරණෝ ආදි වශයෙන් සඳහන් කරනවා. මම කර්මයේ දායාද කොට ඇති කෙනෙක් මගේ හැබෑ උරුමය කර්මයේ කියන කාරණය නිතර මෙහෙය කරන්න කියලා. දැන් බලන්න පින්වතුනි අපි කලකට ඉහතින් අපි ලෙඩවීම මරණය කියන එක අපි සිහි කරේ නැහැ. අපි බොහෝ විට මේ කාරණා අපේ ජීවිතේ අමතක වෙලා තිබුණේ. මරණය ගැන කියන වචනවත් අපි අහන්නට කැමතුනේ නැහැ. නමුත් බුදුහාමුදුර අපට කොච්චර නුවණින් දේශනා කළා කියනවද මේ ජීවිතය යථාර්ථය නිතර නිතර මෙහෙය කරන්න කියලා. ඇයි එහෙම මෙහෙය කරන්න කිව්වේ? මහලු වෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා කියන එක ගැන හිතමින් දුක නේද? දුක වෙන නෙමෙයි පිනතුනි. අන්නේ කරුණෝ තමන්ගේ ජීවිතේ වෙන බව දන්නවනම් ඉක්මනට මේ ලබාගත්තා වූ දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියන එකයි බුදුහාමුදුර අපට දේශනා කළේ. පින්නතුනි ඔබ දන්නවා මේ මරණය කියන කාරණය මිනිස්යාගේ ජීවිතයට ලං වෙච්ච අවස්ථාවේ බොහෝ දෙනෙක් බලන්නේ එතනින් කොහොම හරි බේරෙන්න. මේක තමයි ජීවත් වෙන සංකල්පයේ ස්වභාවය. නමුත් එහෙම බේරුණත් පින්නතුනි කල්පනා කරලා බලන්න අපිට කවදාවත් මරණය සදහට නිදහස් වෙන පුළුවන්කමක් නැහැ. අපිට පුළුවන්කම තියෙන්නේ මරණය දිග කලක් එක තැනකට පන්සල දමා ගැනීම කල දැමීම විතරක් අපිට කරන්න පුළුවන්. අපි දන්නවා අවුරුදු 100ක් ජීවත් වුණත් අපි මේ රෝගයෙන් මිය නොවියත් කුමන හෝ රෝගයකින් ඇදමිට සාභාවික හරින් අපි මරණයට පත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව උන්වහන්සේ තේරුම් ගත්තා මේ සත්‍යයට තියෙන හැම අභියෝගයේ ලෙඩවීමවත් මහලු වීමවත් මරණයට පත් වීමවත් නෙවෙයි. මනුෂ්‍යයාට තියෙන හැම අභියෝගය මොකද්ද? ඒ තමයි මරණයෙන් පස්සේ අපාගත වෙන්න තියෙන අවස්ථාව. අපිට බොහෝ විට මේ කාරණේ හිතෙන්නේ නැහැ. අපිට ලෙඩ වෙනකොට, මහලු වෙනකොට, මරණයට පත් වෙනකොට මේ කාරණා තමයි ජීවිතේ ලොකුම දේ කියලා අපිට හිතෙන්නේ. ඒක හේතුව තමයි අද අපේ ජීවිතෙන් මේ භෞතික දේ පදනම් කරගෙන අපේ ශරීරය, අපේ ඥාන මිත්‍රාලේ, දේපල ඉඩකඩම් මේ වගේ දේවල් පදනම් කරගෙන තමයි අපි ජීවිත ගත කරන්නේ. අන්නේ දේවල් වෙනස් වෙනකොට ඒ දේවල් අත්හැරලා යනකොට ලොකු සංවේගයකටපත් වෙනවා. ඒක තමයි සාමාන්‍ය ලෝකය. නමුත් බුදුහාමුදුරුවෝ එදා සර්වඥාණ ලබා ගැනීමේදී සම්බුද්ධත්වයට පත්වීමේ උන්වහන්සේට සුවිශේෂ ඥාන ලැබුණා. ඒ ඥාන අතරින් එක ඥානයක් තමයි චතුප්පාද ඥානය කියන එක. සත්‍යයේ එක භවයක ඉඳලා එතනින් චුත වෙලා නැවත භවයකට ඉපදෙන ආකාරය උන්වහන්සේ ඉතාම පැහැදිලිව දැක්කා. අන්න එහෙම මරණයට පත් වෙලා නැවත උපදින සත්‍යයන්ගෙන් බොහෝ දෙනෙක් නැවත උපදින්නේ කොහෙද? නැවත උපදින්නේ මනුස්ස ස්වභාවයන් වලට පල්ලෙහා ස්ථානවල සතර ආයය තමයි උපදින්නේ. පිනුතුනි මේ ජීවිත කාලේ අපට ලෙඩක් දුක කුමන හෝ කරදරයක් ඇති වුණොතින් ඒකේ අපට වැඩිමනොත් බලපෑම තියෙන අවුරුදු 100ක කාලයකට. නමුත් මේ මනුස්ස ස්වභාවයන් පල්ලෙහාට අපි ගියොතින් ඒ ලබන අනතුර, ඒ ලබන අවසිය වසර ගණන් වලින් නෙවෙයි අපිට කල්ප ගණන් වලින් අපිට ගෙවන්නේ. මෙන්න මේක තමයි බුදුහාඳුරු හඳුනාගත්තු ඊටාම අභියෝගාත්මක කාරණේ මනුෂ්‍යයාට තියෙන. ඒ නිසා අපි හෙටමිය ගියත්, අවුරුදු තව 10කින් මිය ගියත්, අවුරුදු 100කින් මිය ගියත් කියන කාරණේ නෙවෙයි වැදගත් වෙන්නේ. වැදගත් වෙන්නේ මොකද්ද? වැදගත් වෙන්නේ අපි මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන්න කොයිතරම් දුරට අපේ හිතේ මනස අපි එකට සකස් කරගෙන තියෙනවාද කියන කාරණේ. ඊළඟට බුදුහාම තේරුම් ගත්තා මේ සත්‍යයන් විඳින මානසික දුකට හේතුව මොකද්ද? අන්නේ දුකෙන් නිදහස් වෙන මාර්ගය මොකද්ද කියන එක පැහැදිලි කළා. අපි සම්පූර්ණම දුක්ඛිත වෙන්නේ නැතිනේ බාහිරින් එන දුකක් නෙවෙයි අපේම මනසේ තියෙන වැරදි ආකල්පය නිසා, නොදැනීම නිසා, අවිද්‍යාව නිසායි අද අපි මේ දුක්ඛිත වෙන්නේ. අන්නේ අවිද්‍යාව දුරු කරගත්තු පමණට අපට පුළුවන්කම තියෙනවා මේ දුකෙන් නිදහස් වෙන්න. ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට ප්‍රධාන වශයෙන් ධර්ම දේශනා කරන්නේ එකාතකින් දුගතිගාමී මාර්ගයෙන් අපව මුදවලා සුගතිගාමී කරවන්න. අනිත් අතින් උන්වහන්සේ උත්සාහ කළේ අපට හැකිතාක් දුරට අවබෝධය ලබාගෙන ලබා දීලා, දහම් ඇස ලබා දීලා, ප්‍රඥාව ලබා දීලා අපව දුකෙන් නිදහස් කරවන්නයි උන්වහන්සේ ලෝකෙට පහළ වුණේ. අද අප ගාථා වශයෙන් තෝරා ගත්තේ ඉතාම වැදගත් ධර්මපරයක් විස්තර කරන දේශනාවක්. භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති, යෝ මං පස්සති සෝ ධම්මං පස්සති කියලා. යම්කිසි කෙනෙක් ධර්මය දකිනවද ඔහු මා දකිනවා, යම්කිසි කෙනෙක් මා දකිනවද ඔහු ධර්මය දකිනවා කියන කාරණේ. ඒ නිසා බුදුහාමුදුර පැහැදිලි කරනවා බුදුහාමුදුර දකින ක්‍රමය මොකද්ද, ධර්මය දකින ක්‍රමය මොකද්ද කියලා. යම්කිසි කෙනෙක් ධර්මය දකිනවා නම් ඒ ධර්මය දකින පමණට බුදුහාමුදුර තේරුම් ගන්නවා, බුදුහාමුදුර තේරුම් ගන්න පමණට ධර්මය තේරුම් ගන්නවා කියන කාරණේ. මේක අවස්ථා කිහිපයකින් පියවර ගානකින් අපිට විස්තර කරන්න පුළුවන්. වෙනත් විදිහකින් කියනවා නම් මේ ශ්‍රද්ධාව ගැන සඳහන් කරන්නේ එකාතකින් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ තේරුම් ගැනීමෙන් උන්වහන්සේ කවුද කියන කාරණේ අපට තේරුම් ගන්න පුළුවන්. අනිත් අතින් ධර්මයේ තේරුම් ගන්න පමණට බුදුහාඳුර කවුද කියලා තේරුම් ගන්නට පුළුවන්. අපි උත්සාහ කරමු පින්නතනි කොයිතාක් දුරට අපි බුදුහාඳුර තේරුම් ගන්න අපට පුළුවන් වේදෝ කියලා. අද අප ධර්ම දේශනාවෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන මේ කාරණා ටික. එනිසා ඔබ ඉතාම අවධානයෙන් මේ කියන කරුණු එකිනෙක හොඳ අවධානයෙන් අහන්න. බාහිර දේවල්ට අවධානය නොකර මේ කියන කරුණු එක එක පිළිවෙලින් සඳහන් කරන්නේ ඒ හැම කරුණක්ම ඉතාම නොරින් අහන්න. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව කියලා සඳහන් වන්නේ විමුක්ති ආයතනයක්. විමුක්තියටපත් වෙන නැත්නම් කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාවක් විදියටයි ධර්ම ශ්‍රවණය කියන කාරණය සඳහන් කරන්නේ. පින්තුනි අපට මේ ලෝකේ ඉපදෙන්න හැටියට අපි වෙනත් අයට වඩා හුඟක් වාසනාවන්තයි. එහෙනම් ඒකට හේතුව උපතින්ම අප බුදුන් දහම් සමුන් සරණ ගියපු දෙමව්පියන්ගේ දරුවන් වෙලා ඉපදෙලා තියෙනවා. එනිසා අපට ශ්‍රද්ධාවේ අංශ ප්‍රමාණයක් උපතින්ම ලැබිලා තියෙනවා. ඉපදෙච්ච මුල් කාලෙම අපේ අතෑමෙට අපේ හය අපි බිම තියනක් කලින්ම ඇවිදින කලින්ම ඔබට ඇතැමෙට බොහෝ විට අමතකයි. අපට අපේ සිංහිලි දෑත එකතු කළ අපේ අම්මා පිළිම වහන්සේ නමක් දැකපු වෙලාවේදී බුදු සාදු කියන්න කියන අපේ අධ්‍යක්ම අම්මගේ අතින් එකතු කළා. අපි ඔය බුදු පිළිමයට වැන්දෙව්වා. ඒ වගේම අපි කුඩාම කාලේ අපි ඇතැමෙට නිදි පැදුරේ ඉන්න අවස්ථාවේදීම රාත්‍රී යාමේ අපි එක්තරා පින්කමකට යොමු කරනවා. මොකද පින්කම ඒ තමයි කඩන කීවරයක් රැගෙන යන අවස්ථාවේදී අර හේවිසනා දෙහෙනකොට අපි අවදි කරගෙන නිින්දෙම වඩාගෙන වෙනන කඩන කීවර නැටගස්සනවා අපි. කුඩා කාලේ පඩම බලන අපේ අම්මා තාත්තා අපිට මේ වරප්‍රසාදය ලබා දුන්නා. අන්න ඒ සදහම් උරුමය වරප්‍රසාදය ලබා දීපු අපේ අම්මට අපේ තාත්තට අප කරන ලොකුම ගෞරවය ලොකුම කෘතඥතාවය සැලමුණ සැලකීම තමයි මේ ධර්මයේ තුල අපි හැකිතාක් දුරට ඉදිරියට යන්නට ඕන සන්ධා ප්‍රතිලාභය ලබන්නට ඕන. අපි අමතක දෙන්න ජීවත් වෙනවා නම් එයත් සතුට වෙන විදියට එයට උපස්ථාන කරනවා වගේම අපි ධර්මයේ හැසිරෙන අය සිල්වන්ත අය ශ්‍රද්ධාවන්ත අය කියන කරුණ අම්මට තාත්තට පේන විදියට හැසිරෙන්නට ඕන. අපි අමතක මිය ගිහිලා නම් එයත්න් කොහේ හිටියත් එයත්න්ට පින් වැඩෙන විදියට අපි කාලය ගත කරන්නට ඕන. මේ ගැන පින්තුනේ අපි නිතර නිතර සිහිකල යුතුයි. බුදුරජාන් වහන්සේ තම පැහැදිලිව කාරණයක් දේශනා කරනවා. යම් කෙනෙක් සිල්වන්ත ජීවිතයක් ගත කරනවා නම් ඒ සිල්වන්ත ජීවිතය ගත කරන කෙනාගේ අම්මා තාත්තා දෙන්න සුගතී ඉඳගෙන ඒ දෙමව්පියන් මේ කෙනාගෙන සතුටු වෙනවා කියේ. සාමාන්‍ය ලෝකයේ අය අම්මට තාත්තට සලකන්නේ මෙයන් භාවය අම්මට තාත්තට විතරයි. නමුත් බුදුහාමුදුරුවෝ සරණ ගිය ශ්‍රාවකයන් ඉදිරියට අපේ මේ ආත්ම භාවය අම්මට තාත්තට විතරක් නෙවෙයි කලින් ආත්ම භවවල අමරණ සාධකයන් සලකන ක්‍රමයක් දේශනා කළා. ඒ තමයි අපි දාන ආදී පින්දාම් කරනවා නම් සීලාදී ප්‍රතිපත්ති සම්පූර්ණ කරනවා නම් ඇතැම්ට කල්ප ගානකට කලින් හිටිය අපේ අම්මා තාත්තා දෙන්නත් අපි දිහා බලලා සතුටු වෙනවා පින් අනුමෝදන් වෙනවා කියලා සඳහන් කළා. ඇත්තටම පින්වත්නි අපිට මේ සුගතිගාමී වෙන්න අද තියෙන මේ පහසුකම් ටික ලබා දෙන්න අපිට වැඩිපුරම උදව් කරලා තියෙන්නේ මේ ආත්ම භාවයේ අම්මට තාත්තලත් වඩා කලින් ආත්ම භාවල අම්මලා තාත්තා. ඔබ විශ්වාස කරනවද ඒක? කල්පනා කරලා බලන්න මේ ආත්ම භාවය අපි අම්මගේ කුසේ පිළිසඳ ගන්නකොට ඒ පිළිසඳ ගත විඥානයේ දුර්වල විඥානයක් නම් උපතින් ඇස් දෙක අන්ධ වෙන තිමිච්ච විඥානයක් නම් උපතින්ම මන්ද බුද්ධික වෙන්න අංග විකල වෙන්න තිමිච්ච විඥානයක් නම් මව කුසේ බැසගත්තේ මේ ආත්ම භාවයේ අම්ම තාත්තා කොච්චර ශ්‍රද්ධාවන්ත වුණත් ඇතැමිට වෛද්‍ය විද්‍යාව ඉගෙනගෙන තිබුණා කොයිතරම් ධනියක් තිබුණා ඒ අම්මට වෙනසක් කරන්න බැරි වෙනවා. මේ ආත්ම භාවයේ අම්මගේ කුසට ඒ විඥානීය බාරදීම දක්වා කටයුතු කළේ ඇතැමිට ගිය ආත්ම භාවවල හිටිය අපේ අම්මලා තාත්තලා. ඇතැමිට කලින් ආත්ම භාවවල අම්මලා තාත්තලා අපිව කුසල් වලට යොමු කරලා ඒ ඇත්තන්ගේ ජීවිතවල අඩුපාඩුකම් වෙලා ඇතැමිට ඒ දුගතිගාමීවත් ඇති. ඉතින් ඒ තරම් කැපවීමක් කරලා මේ ආත්ම භාවයේට අපිව බාර දෙනසම් ලොකු කාර්යභාරයක් කළේ අපේ හිත හොඳට ආරක්ෂා කරලා හොඳ තැනකට හොඳ අම්ම කෙනෙකුගේ කුසට මේ විඥානය බාර දෙනකම් කටයුතු කළේ අපේ කලින් ආත්ම භාවලියට අම්මල තාත්තලා. අන්න ඒ නිසා පින්වත්නි අපි ධර්මයේ හැසිරෙන්නට ඕන පින් අනුමෝදන් කරන්නට ඕන. අපේ මේ ආත්ම භාවයේ අම්මට තාත්තට විතරක් නෙවෙයි කලින් ආත්ම භාවල අම්මල තාත්තලට පින් වැඩෙන විදියට පින්තුනේ ශ්‍රද්ධා ප්‍රතිලාභය අපේ උපතින්ම ලබා ගත්තා. බුදුහාමුදුරන්ගේ ගුණ යන්නේ පමණකට හරි දන්නවා. අන්නේ නිසාම පින්නතුනේ අපට සුගතිගාමි වෙන පහසුවක් තියෙනවා. මරණාසන්න මොහොතේ හරි ප්‍රතිමා වහන්සේ නමක් දැකලා හරි ඒ ශ්‍රද්ධාව නැවත දිනු කරගෙන අපට සුගතිගාමි වෙන්නට පුළුවන්. පින්නතුන් නැහැ මට කුණ්ඩලයේ පිළිමදව කතා. මට කුණ්ඩලයේ ජීවිතේ ලොකු පිනක් කරගත්තේ නැහැ. අවසාන මොහොතේ බුදුරජාණන් වහන්සේගේ ඒ රූපේ විතරයි දැක්කේ. ඒ රූපකය දැකීමෙන් උනත් ඔහුට පුළුවන්කම ලැබුණා සුගතිගාමි වෙන්න. ඉතින් අපට මේ උපතින් ලැබිච්ච ශ්‍රද්ධා ප්‍රතිලාභේ නිසා අපට සුගතිගාමී වීමට ලොකු හේතු සම්පත් ටිකක් තියෙනවා. අන්නේ තත්ත්වය අපි තවත් දිනු කරගන්නට ඕන. ඒ සඳහා හේතු වන ප්‍රධානම දෙයක් තමයි බුදුහාඳුරන්ගේ බුදුගුණ අපි නිතරින්තර සීමත් කරන්න ඕන. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් තමන්ගේ සිත ඉහළටම දිනු කරගත්තු මේ තුන් ලෝකෙම පහළ වෙච්ච උතුම්ම පුද්ගලයා. උන්වහන්සේ ළඟින් තියෙන සියලුම ගති ලක්ෂණ ගුණාංග බුදු ගුණ කොටස් 9කට බෙදලා දක්වලා තියෙනවා. අරහං සම්මා සම්බුදු වාදී ගුණ වලින් එකක් කියන්නේ. අරහං කියලා කියන බුදුහාමුදුරුවෝ සියලුම කෙලෙස් දුරු කරලා ලෝකයන්ගේ සියලු කුසල කිලිවලට යුක්ත සුදුසු උතුමෙක් බවට පත් වුණා. අරහං සින්වත් කිසිම පවක් උන්වහන්සේ සිදු කළේ නැහැ. මේ නිසා අපි බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියනවා. සම්මා සම්බුද්ධ උන්වහන්සේ තමන් වහන්සේගේම ඥානයෙන් ධර්ම අවබෝධය කළා. කිසිදු ගුරුවරයෙකුගේ අනුශාසනාවක් මඟ පෙන්වීමක් නැතුව දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගත්තා. මේ ගුණය නිසා උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා. විද්‍යාචරණ සම්පන්නය බුදුහාඳුරුව උන්වහන්සේ සීලය ඉන්ද්‍රිය සංවරය ආදී උතුම් චරණ ධර්මයන්ගෙන් යුක්ත වුණා. ඒ වගේම ප්‍රථම ධානය ආදී අෂ්ට සමාපත්තියෙන් යුක්ත වුණා. මෙන්න මේ ලක්ෂණ නිසා උන්වහන්සේට කියනවා විද්‍යාචරණ සම්පන්නයි කියලා. උන්වහන්සේ සුගතයි. වඩිනකොට ශාන්ත ගමනින් වැඩම කළේ. උන්වහන්සේ භාෂාව හසුරුවපු ආකාරයෙන් තාම ලස්සනයි. ගමන් විලාසය ප්‍රසන්නයි, භාෂාව ප්‍රසන්නයි. ඒ වගේම උන්වහන්සේ නිර්වාණය දක්වා ගමන් කරපු ගමන් මාර්ගයත් ලෝක සත්‍යස්ථාන සෝමින් ගමන් කරපු ගමන් මඟක් වුණා. මේ නිසා අපි බුදුහාඳුරණ කියනවා සුගත කියලා. ඊළඟට බුදුහාඳුරණ අපි සඳහන් කරන ලෝක විදූ කියලා. රූප ලෝක, අරූප ලෝක, ඒ වගේම කාම ලෝක කියන මේ තුන් ලෝකයේ අතමුලක්සේ අතේ තියෙන නිලි ගෙඩියක් සේ උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කළා. වෙනත් විදිහකින් කියනවා නම් සත්ව ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝක කියන මේ තුන් ලෝකිය හොඳට දැනගත්තා. ඒ ලෝකවල සත්‍යයන් ඉබදෙන හැටි, ඒ ලෝකවල තියෙන ස්වභාවයන්, සත්‍යංගයේ ස්වභාවයන්, ඒ භවයන්ගෙන් සත්‍යයන් චුදවන ආකාරය ඉතාම මැනවින් උන්වහන්සේ අවබෝධ කරගත්තා. සතර අපාය කියන්නේ කොහොමද? මනුස්ස ලෝකයේ ස්වභාවය මොකද්ද? එක එක ග්‍රහ ලෝක, මන්දාකිනි ආදී ස්වභාවය මොකද්ද? නිව අවබෝධ කරගත්තා. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, අරූපාවචර ලෝක මේ සියලක්ම උන්වහන්සේ තමන්ගේ දැසින් දැක්ක වගේ නුවණින් අවබෝධ කරගත්තා. උන්වහන්සේ ලෝක විදූ කියන්නේ මේ නිසයි. අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකයේ හැඬපරස පුද්ගලයන් උන්වහන්සේගේ ප්‍රඥා නැමැති ආයුධයෙන් කරුණාව නැමැති දියධාරයෙන් උන්වහන්සේ දමනය කළා. මේ උතුම් බුදුමනින් අපි අනුත්තර පුරිස ධම්මසාරති කියලා කියනවා. සත්තහ දේව මනුස්සානම් බුදුපියාණන් වහන්සේ මනුෂ්‍යයන් විතරක් නෙමෙයි දෙවියන් බ්‍රහ්මයන්ටත් උතුම් ශාස්ත්‍රවරයෝ වුණා. එනිසා උන්වහන්සේට සත්තහ දේව මනුස්සානම් කියලා කියනවා. බුද්ධෝ උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අවබෝධ කරගත්තේ ලෝක යථාර්ථය ලෝකයට දේශනා කළා. උන්වහන්සේට අපි මේ නිසා බුද්ධ කියලා කියනවා. භගවා කියලා කියන්නේ උන්වහන්සේ තමයි මේ ලෝකයේ ඉන්න භාග්‍ය සම්පන්න උත්තමයා. බුදු පියාණන් වහන්සේ පිරිනමන පාලා වසර 2600කට ආසන කාලයක් ගත වුණත් අදත් උන්වහන්සේ වෙනුවෙන් බුදු පූජා ලෝකයේ පැවැත්වෙනවා. මනුෂ්‍ය ලෝකෙ විතරක් නෙවෙයි දිව්‍ය ලෝකයේ සලු මිනිසෑය, ඒ වගේම සිලු මිනිසෑය මේ වගේ ස්ථාන ධාතු උන්වහන්සේලාට අදටත් මනුෂ්‍යයන් විතරක් නෙවෙයි දෙවියන් බ්‍රහ්මයන් උන්වහන්සේට පූජෝ මහා දක්වනවා. මිනිසන් වහන්සේට බගවා කියලා කියනවා. රාග ද්වේෂ මෝහ කියන මේ ධර්මයන් බගන කල නිසා දුරු කර නිසා බුදු පියාණන් වහන්සේට අපි බගවා කියලා කියනවා. අරණාදී මේ බුදු ගුණ ටික අපිට නිතර නිතර මෙහෙ කරන්න පුළුවන් නම් බුදුහාඳුරු ගැන ලොකු ශ්‍රද්ධාවක් අපේ හිතේ ඇති වෙනවා. මා සරණ ගිය බුදුහාඳුරු මේ වගේ උතුම් ගුණයන්ගේ යුක්ත කෙනෙක් නේද කියලා හිතනකොට ඒ හිතන මොහොතක් පාසා තමන්ගේ හිතේ තියෙන දුක් පීඩා දුර වෙනවා. හිතේ තියෙන රාගාදී කෙලෙස් දහම් ප්‍රහීණ වෙනවා. හිතේ තියෙන අසතුට, හිතේ තියෙන කිලිටි ගතිය ටික ටික අඩු වෙනවා. එනිසා දස අනුස්සති අතරින් සිත පිරිසිදු කරන සමත කමඨහන අතරින් ප්‍රධාන කමඨහනක් විදිහට දස අනුස්සති වලින් දේශනා කළේ බුද්ධ අනුස්සතිය. බුදුරජාණන් වහන්සේගේ ගුණය අනුව ගිය සීයට කියනවා බුද්ධ අනුස්සතිය කියලා. ඉර ලැබෙන වෙලාවේදී පින්නතුනි නිතර නිතර බුදු ගුණ වඩන්න. ඒක ඉරියවක වාඩි වෙලා විනාඩි කීපයක් ආරම්භ කළා. අපිට ටිකෙන් ටික බුදු ගුණ වඩන්න පුළුවන්. හොඳ ප්‍රතිමා වහන්සේ නමක් සිහිපත් කරගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙච්ච මොහොතේ මා ඉදිරිපිට ඉන්නවා කියන සිතුවිලි ඇති කරගෙන අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකේදවාදී මේ බුදු ගුණ මුලින් නම් අගටත් අගින් නම් මුලට නැවත නැවතත් මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරන බුදු ගුණ පිනතුණු කාලයක් පුරුණාට පස්සේ සමන්ට එක බුදු ගුණයක් එක දිගටම සීකරන්න පුළුවන්. මුලදී අපි මේ නවආරහදී බුදු ගුණම මෙනෙහි කරනවා. මෙනෙහි කළ කලක් යනකොට සමන්ට එක බුදු ගුණයක් වඩාත්ම ප්‍රකට වෙනවා. ඇතැම් විට අරහන් ගුණය වෙන්න පුළුවන්, සුගත ගුණය වෙන්න පුළුවන්, ලෝකවිදු ගුණය වෙන්න පුළුවන්, භගවා ගුණය වෙන්න පුළුවන්. මෙන්න මේ එක බුදු ගුණයක් ඉලක්ක කරගෙන හැකිතාක් දුරට හිත ඒ බුදු ගුණයම සමාධිමත් කරගන්න. මෙපමණකට පින්නතින අපට දිනකට වැඩිපුර ඊළඟට සිහිපත් වෙන බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වැඩිපුර සිහිපත් කරනකොට අපේ හිතේ ස්වභාවය මොකද්ද? අපේ හිතේ ලොකු ප්‍රසාදයක්, ශ්‍රද්ධාවක් සතුටක් හටගන්නවා. උන්වහන්සේ ගැන සිහි කරනකොට අපට වෙනත් අර පිරිහිච්ච පුද්ගලයන්ගේ චරිත අපට මතක් වෙන්නේ නැහැ. අසලැසියගේ තියෙන අඩුපාඩුකම්, නෑදෑයන්ගේ තියෙන දුර්වලතා, ඔබට කරදර කරපු අයගේ චරිත, මේව ටිකෙන් ටික සිදෙන ප්‍රමාණය අඩු වෙනවා. අද අපට ඇතැමිට වැඩිපුර මතක් වෙන්නේ ඔබට කරදර කරපු අය ගැන නේද? අල්ලපු ගෙදර අය ඇතැමිට ඉදමට රණ්ඩු වෙන හැටි, වැඩට රණ්ඩු වෙන හැටි, ඔබේ වත්තේ පොල් ගෙඩි අහිං කෙන අරංගිය කතා, මේව තමයි අපට බොහෝට මතක් වෙන්නේ නේ. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ සිහිය අනුව අපට මේ සතිය දිනු කරනකොට අපට වැඩිපුරම බුදු ගුණ තමයි දවසට මතක් වෙන්නේ. අන්න ඒ ගුණයම පින්නතින අපට හේතු වෙනවා මරණාසන්න මොහොත වෙනකොටත් අපට ජීවිතේ වැඩිපුර මතක් වෙන බුදුහාඳුරු ගැන. උන්වහන්සේ තමන් සමග එකට ජීවත් වෙනවා කියන හැඟීම ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි බුදුහාඳුරන්ගේ බුදු ගුණ සිහිපත් කිරීම අපි නවතින්නේ නැහැ. ඒ බුදු ගුණයෙන් පහදින අපේ ඊළඟට උන්වහන්සේ දේශනා කරපු ධර්ම වෙත නැඹුරු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක අතකින් උන්වහන්සේ ධර්ම දේශනා කළේ අපිට කම්මසකට සම්මාදිට යටි කරලා දීලා අපිව සුගතිගාමී කරවන. අපි කරන කර්මානුරූපව අපේ හිතේ ස්වභාවයට අනුව අපිට සැප දුක් විපාක විදිහට සිද්ධ වෙනවා කියන කාරණේ. හිත පිරිසිදු යමක් කළොතින් සැප විපාක ලැබෙනවා. හිත අපිරිසිදු යමක් කළොතින් දුක් විපාක වෙන්න සිද්ධ වෙනවා කියන කාරණේ. මෙන්න මේ අවබෝධය සමග පින්නතුනේ අපි හැකිතාක් දුරට කුසලයෙන් තියුම් වෙනවා, අකුසලෙන් මිදෙනවා. මේ දෙකම අපේ ජීවිත ලොකු වෙනසක් වෙනවා. එන්න එන්නම තම උත්සාහ කරනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධාව ඇති වෙන පමණට, උන්වහන්සේගේ ධර්මය අහන පමණට අපි තව තවත් ගුණයට දහමට නැඹුරු වෙනවා. මේකට කියනවා ශ්‍රද්ධා ජාතෝ උපසංකමති කියලා. ශ්‍රද්ධාව තියෙන කෙනා බුදු දහම සංඝ කියන තෙරුවන වෙත නැඹුරු වෙනවා. උපසංකමිතා පෛරු පාදති. මේ තෙරුවන වෙත එනෙමිලා බුදුහාඳුර වෙත, ධර්ම වෙත, ඒ ධර්මයේ සරණ ගිය සාග සංගරත්නය වෙත තමන් ලං වෙනවා. ලං වෙලා ඒ තෙරුවන මගේ බුදුරජාණන් වහන්සේ, මගේ ධර්මයේ, මගේ සංඝයා කියන මෙන්න මේ ආකල්පය ඇති කරගන්නවා. දැන් අපි සාමාන්‍ය විවහාරයක් කියනවා අපේ බුදුහාමුදුරෝ, අපේ ධර්මය, අපේ හාමුදුරුවෝ කියලා අපි කියන්නේ නේ. නමුත් මෙතන මේ අපේ කියන කතාව ත්‍රිපිටකේ කොහෙවත් නැහැ. කොහොම ත්‍රිපිටකේ දක්වලා තියෙන්නේ? මමේව බුද්ධෝ, මමේව ධම්මෝ, මමේව සංඝෝ. මගේ බුදුහාමුදුරෝ, මගේ ධර්මයේ, මගේ ස්වාමීන් වහන්සේලා, මගේ සංඝරත්නය කියලා සඳහන් කරලා තියෙනවා. ඒ තරම්ම පින්නතුනි මේ බුද්ධ ධර්ම සංඝ කියන පෙරවණ අපි පිරු වාසනය කරනවා, ඇසුරු කරනවා, ගෞරවයෙන් ඒ වෙතෙන මෙනවා අපි. ඊළඟ සඳහන් කරනවා පිරු වාසන තෝසෝතං ඕදහති. ඒ පෙරවණ වෙත එන වෙලා තමගේ කන් දෙක යොමු කරනවා, දෙසනම් යොමු කරනවා. දෙසනම් යොමු කරනවා කියන්නේ මොකද්ද? තමා බණ අහන්නට සූදානම් වෙනවා. දැන් ඔබ වගේ ජීවිතය අභියෝගාත්මක අවස්ථාවකදී වුණත් නිතරම ධර්ම ශ්‍රවණය කිරීම තමයි ජීවිතයේ ප්‍රමුඛ කාර්යභාරයක් කරගන්නවා. ඔහිත සෝතෝ ධම්මං සුනාති, ධම්මං සුත්වා ධාරේති, සුත්වා ධම්මං ධාරේති. ඒ ආපු ධර්මයේ සිටේ දරා ගන්නවා. දතානං ධම්මානං අත්තං උපපරික්කති. ඒ දරාගත්තා වූ ධර්මයේ අර්ථය මෙහි කරනවා. ඊට පස්සේ ධම්ම නිඥානං සමච්ච කියලා කියනවා. ධර්මයේ දිසක බවට සම්මා දිට්ඨියට පත් වෙනවා කියන කාරණේ. බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී එක බුදුමුණයක් හරි සිහිපත් කිරීම තුළින් අපි ධර්මය හඳුනාගත්තා. ඒ ධර්මය අහන පමණට සංඝරත්නය කියලා ගෞරවයක් ඇති වෙනවා. ස්වාමීන් වහන්සේලා කියන්නේ තමන්ගේ ජීවිතයේ සියල්ලක්ම කැප කරලා මේ සම්බුද්ධ ශාසනයෙන් තමන්ගේ ජීවිතයම කැප කරපු කණ්ඩායම පිරිසක්. බලන්න පින්වත්නි ඔබේ ගෙදර ඔබේ දරුවෙකුට එක දවසක් පුරවන්න පැය 24ක් පන්සලට යොමු වෙලා ඉන්න. සම්පූර්ණ වැඩ ටික කරලා පන්සල අතුබදු ගාගෙන ඒ වැඩ ටික කරලා දවසක් ඉන්න කියලා කිව්වොතින් ඔබේ දරුවෙකුට පුරවන්න දෙන්න. ඒක ටිකක් අමාරු දෙයක් නේ. නමුත් ස්වාමීන් වහන්සේ කෙනෙක් බලන්න පොඩි හාමුදුරු කෙනෙක් වුණත් ඒ අමතකයෙන් ගෙන් වෙලා මේ පැවිද්දට ආපු දවස් ඉඳලාම මුළු ජීවිතේම මේ විහාරස්ථාන වෙනුවෙන් කැප කරන්නේ. උන්වහන්සේලා ධර්මය ඉගෙන ගන්නවා, ධර්මය ප්‍රගුණ කරනවා, ධර්ම දේශනා කරනවා, බණ භාවනා කරනවා. ඉගෙන කියාගන්නේ මේ හැමදේම කරන්නේ මේ ධර්මය වෙනුවෙන්. උන්වහන්සේලා හුස්ම ගන්නෙත් මේ ධර්මය වෙනුවෙන්. සිවුරක් පෙරෙව්වත්, බණපදයක් ඉගෙන ගත්තත්, වෙනත් භාෂාවක් ඉගෙන ගත්තත්, ඇතැමිට උපාධියක් ගත්තත් මේ හැමදේම කරන්නේ අනේ මම මේ ටික ඉගෙනගෙන ගිහිල්ලා මිනිස්සුන්ට හොඳට බණ කියන්න ඕන කියන හැඟීමෙන් තමයි මේ හැමදේම කරන්නේ. උපාධියක් අරගෙන මාන්නයද කරගන්න නෙවෙයි. මම අහවල් විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා මට අහවල් උපාධිය තියෙනවා කියලා ලෝකෙට පෙන්නන්න නෙවෙයි ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉගෙන ගන්න. ඒ අධ්‍යාපනයම මේ ධර්මය සඳහා යොමු කරන්නයි ස්වාමීන් වහන්සේලා මේ කැප වෙන්නේ. ඉතින් මෙන්න මේ ශ්‍රද්ධා රැඳී වෙච්ච පමණට පිනුදුනේ අපේ ලොකු උනන්දුවක් ඇති වෙනවා. මේ ධර්මය තමයි සිදු කරගෙන හැකිතාම දුරට තමන්ගේ ජීවිතය කුසලින් පෝෂණය කරගන්න ඕනේ කියලා. එතකොට මෙන්න මේ දෙක තමයි සමාගි ජීවිතයේ සමාන් වැඩිපුර කුසල දහම් සිදු කරනවා. දාන, සීල, භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ජීවිතේ වැඩිපුර කරගන්නවා. හැකිතාම දුරට පරිත්‍යාග සිලි වෙනවා. කුඩා දෙයින් හරි අත්හරින පුරුදු වෙනවා. මේ අත්හැරීම කියන එක ලොකු ගුණයක් වෙනතුනි. මේක හැම දිනකටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඇයි අපි අත්හැරීම පුරුදු කරන්න ඕන? එකකටකින් දන් දෙනකොට අපි ධර්මයේ අහන්නට අවස්ථාවක් ලැබෙනවා. දැන් බලන්න අද ඔබ දානි දෙන්නාම දානි දීලා ඔබ නිකන් යන්නේ නැහැ දෙමිට. මනස අහලා යන්නේ. මේක දානි ලැබෙන අනිසංසය. අනිත් දේ තමයි වෙනතන අපි දන් දෙන්නට ඕන පරිත්‍යාග සීලීත්වය පුරුදු වීම, අත්හැරීම පුරුදු වීම සඳහා. ඇයි අපි එහෙම කළ යුත්තේ? අපේ ජීවිතයේ අවසාන මොහොතේ මේ ටික අත්හරගන්න කලේසි නැහැ. තමන්ගේ දරුවන්, ඥාති මිත්‍ර ආදී දේපල මේ දේ අත්හරින වෙලාවේදී හිතේ ලොකු සංවේගයකට පත් වෙනවා. මරණයට පත් වෙන බොහෝ දෙනෙක් ඉපදෙන්නේ කොහෙද? ඉපදෙන්නේ പ്രേත ලෝකේ. ඇයි പ്രേත ලෝකේ උපදින්නේ? ප්‍රාණඝාතය කළද? සොරකම් කළද? වැරදි කාම සේවනීය දෙලද? බොරු කියලද? මත්පැන් පානය කළද? මේවත් හේතු වෙනවා පින්නතුනි. නමුත් හොඳට මතක තියාගන්න මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන මරණයෙන් පස්සේ අපාගත වෙන අය විශේෂයෙන් ප්‍රේත ලෝකයට යන අය බොහෝ දෙනා ඒ ලෝකෙ ඉපදෙන්නේ ලෝභකම නිසා. අනිත්‍යගේ දේපලට ලෝභ වෙලාද? නෑ, තමන්ගේම දේපලට, තමන්ම හම්බ කරපු දේපලවලට නැත්නම් තමන්ගෙම ලේන් කුසෙන් කෙරෙන් බිහි වෙච්ච දරුවන්ට ඥාතීන් ආසා කළ තමයි මරණයෙන් පස්සේ දුක දිගාමේ. අන්න ඒ දැඩි බැඳීම ආශාව අත්හැරගන්න ඔබ දෙන දානයේ හේතුවක් වෙනවා. එනසා පින්තුනේ කලින්ම මතක් කළා තියෙන බුදුහාමර අපට දේශනා කරනවානේ සියලෝම ප්‍රියමනාප දේවාලෙන් තමට වෙන්ගලන්ට සිද්ධ වෙනවා කියන කාරණේ. තමන් ඉන්න කාලේ මේ ධනය පරිභෝග කරන වගේම මෙතෙන් විතර පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන නිකමට බලන්න. මාස සුළු මොහොතකින් නිය ගියොතින් මේ අද මාසන්තකව තියෙන සියලුම දේවල් මට අත්හරින්න සිද්ධ වෙනවා. එහෙම අත්හරිනකොට මට හිතාදා ගන්න පුළුවන්ද කියලා බලන්න. එක ඇසිටිය ගන්න මොහොතෙන් එක තත්පරයෙන් ඔබ අවුරුදු 50 60 70 ගොඩනැගෙන සියලුම දේවල් ඔබට අත්හරින්න සිද්ධ වෙනවා. මේකට සෝදානන්ද කියලා පින්තුනි පිටින් ඉත බලන්න. පෙරහුරුවක් විදිහට බලන්න මේක. බුදුහාමුදුරේ කියන්නේ මේක නිතර සිහි කරන්නේ කියලා දේශනා කළේ. තමා කැමති ප්‍රියකරන සියලුම දේවල් වලින් භෞතික දේවල් වලින් විතරක් නෙවෙයි මේ සජීවී පුද්ගලයන්ගෙන් උත් තමන්ට වෙන් වෙනඳ සිද්ධ වෙන බව නිතර මෙහි කරන්න කියලා දේශනා කළා. ඇයි එහෙම දේශනා කළේ? අන්න ඒ අවස්ථාව ආපු වෙලාවේදී අපිට ඒක කරන්න බෑ. ඊට කලින් මේ සඳහා අපි සූදානම් වෙලා ඉන්නට ඕන. අන්න ඒ සූදානම සඳහායි මේ කාරණා බුදුහාමුදුර අපට දේශනා කළේ. අන්න ඒත් එක මේ තැනා පරිත්‍යාග කරන විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාස ඇතිවීමත් සමග ඒ තැනැත්තා හැකිතාක් දුරට සිල්වන්ත වෙනවා. කායික වාචික සංවරය ඇති කරගන්නවා. විශේෂයෙන් පංචශීලිය ආරක්ෂා කරනවා. සාමාන්‍ය ප්‍රාණඝාත ආදියෙන් වෙන් වෙන විතරක් නෙවෙයි. විශේෂයෙන් මේ තැනැත්තා සොරකම සහ බොරු කීම කියන මේ වැරදි දෙකෙන් යමි දෙනවා. දැන් බලන්න කෙනෙකුට අපි කවුරු හරි කෙනෙක් අලුතෙන් ඇසුරු කරනවා නම් කවුරු හරි කෙනෙක් ඔබේ ගෙදර වැඩට ගන්න බලනවා නම් සේවකෙක් විදියට හරි නැත්නම් ඔබ ඔබේ දරුවේ ඥාතිවරයෙක් විවාහ කර ගන්න හරි බලනවා නම් ඔබ මුලින්ම අහන්නේ මොකද්ද? මුලින්ම අහන්නේ යා හොරබරු නැති කෙනෙක්ද කියලා අහන්නේ. හොරකම් කරන්නේ නැද්ද? බොරු කියන්නේ නැද්ද කියලා බලන්නේ. පළවෙනිම අහන්නේ ඒක. ඊට පස්සේ බලන්නේ සුරාව සෝදුව. යා රහමෙර පානේ නොකරන කෙනෙක්ද? එයා සෝදුව කරන්නේ කෙනෙක්ද කියලා බලනවනේ. එහෙනම් මේ මොකද්ද හොයන්නේ මේ? මේ හොයන්නේ ඔබේ ගෙදර වැරදෙන කෙනා හෝ ඔබගේ ඥාතිවරයෙක් විවාහ කරගන්න කෙනා ගැන ඔබ බලන්නේ මොකද්ද ඇත්තටම? ඔබ බලන්නේ යා සිල්වන්ත කෙනෙක්ද කියලා බලන්නේ. බලන් වෙන දෙයක් නෙමෙයි මේ කියන්නේ. මනාලයන් මනාලියන් කොයින විවාහ මංගල යෝජනා දැන්වීම වල තියෙන මේ කාරණේ නේද? කෙනෙක් බලන්නේ මේක තමයි පිනතුනේ. වෙනත් කෙනෙක්ගෙන් අපි මේ දේ අපේක්ෂා කරන වගේම අපි ළඟින් ඇසුරු කරන අපේ ඥාති මිත්‍ර ආදීනොත් අපෙන් මේක බලාපොරොත්තු වෙනවා. යම් කෙනෙක්ගේ ළඟ මේ සිල්වන්තකම තියෙනවා නම් මේ පංච සීලෙන් අවම වශයෙන් බලන පිනතුනේ කෙනෙක් සොරකම් කරන්නේ නැහැ කියලා අපි හරියටම දන්නවා නම් ඒ වගේම මේ කෙනා බොරු කියන්නේ නැහැ කියලා අපි දන්නවා නම් අපිට ඒ ගැන කෙනා ගැන කොච්චර ගෞරවයක් හට ගන්නවද? අපිට කිසි බයක් නැහැ ඕන වෙලාවක අපේ ගෙදර අපේ යතුරු ටික අපේ මුදල් ටික ගෑන ගෙදර තියලා යන්න බලන්න. යම් හොරකම් කරන්නේ නැහැ කියලා අපි දන්නවා. ඒ වගේම යා බොරු කියන්නේ නැහැ කියලා දන්නවා නම් යා කොයිතරම් වරදක් කරත් යා සංගවන්නේ නැහැ කියන කෙනෙක් බව දන්නවා නම් ඇත්තටම යා ලොකු වරදක් කරන්නේ නැහැ. බලන්න මේ පංචශීලෙන් ගුණාංග දෙකක් රකින්නකොට මෙහෙම විශ්වාසයක් ඇති වෙනවා නම් මේ පංචශීලෙම ආරක්ෂා කරගොත් මේ කොහොම වෙයිද? කිනුතර මෙන්න මේක තමයි ධර්මයෙන් අපට ලැබෙන සාන්දෘෂ්ටි පස්සේ ලැබෙන ආනිසංස. ඒ තරක් නෙවෙයි තාත් ඉදිරියට ගියාට පස්සේ මේ සීලෙන් නවතින්නේ නැහැ. එතන සානිතර අනිත්‍යයන් සඳහා මෛත්‍රිය වඩනවා. සීල සත්ව සුවපත්ත්වා කියන මෛත්‍රී සිතුවිල වඩනවා. මේ සිතිවිලත් එක්කම තමන්ගේ සිතේ ගුණාංග රාශියක් වර්ධනය වෙනවා. අනේ නිසා තමයි ලෞකික මට්ටමේ ඉහළම කුසලයේ විදියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ තියෙන්නේ මෛත්‍රී භාවනා වඩන්න කියලා. මෙන්න මේ විදිහට එක පැත්තකින් දන් දෙනකොට එක පැත්තකින් සිල්වන්ත වෙනකොට අනිත් පැත්තේ මෛත්‍රී සාගත වෙනකොට එතන තාගේ හිත හුඟක් ලස්සන වෙනවා. මේක ධර්මයේ සඳහන් කරන්නේ මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ගැන චිත්ත අලංකාරං චිත්ත පරිකාරං කියලා. සිත අලංකාර කරන දේවල් සිතර දෙන පිරිකර කියලා. අපි බොහෝ විට අනිත්‍යයට පිළිකර ලබා දෙනවා. ශරීරයට හොඳම හඳුන් අඳවන ලක්ෂණ කරනවා. නමුත් බලන්න පින්නතින අපේ හිත ලක්ෂණ කරන්න අපි මොනවද කරන්නේ කියලා. මෙන්න මේ තින්කම් වලින් තමයි හිත ලක්ෂණ වෙන්නේ. අන්නේ හිත ලක්ෂණ වෙනකොට පින්නතුනි ඒ හිතේ තියෙන ලක්ෂණ තමගේ මුළු ශරීරයෙන්ම බලපානවා. වර්තමානයේ බටහිර විද්වතුන් නොයෙකුත් පරීක්ෂණ කරලා හොයාගෙන තියෙනවා. යම් කෙනෙකුගේ මේ ශරීරයට සම්පූර්ණ බලපාන්නේ මානසික ක්‍රියාකාරීත්වය කියලා හිතන විදිය කියලා. ඒ නිසා පිරිසිදු සිතුවිලි වලින් යහපත් මානසිකත්වයකින් කෙනෙක් ඉන්නවා නම් එතන කාගේ සමස්ත මේ ශරීරයටම මේ පිරිසිදු සිත බලපානවා. ඒ විතරක් නෙවෙයි මේ හිත පිරිසිදු වෙන්න වෙන අපේ ජීවිතෙන් වන්නේ ලස්සන දේවල්. අන්නේ ලස්සන දේවල්ට කියනවා මංගල කාරණා කියලා. මංගල සූත්‍රයේ සඳහන් වෙන්නේ මෙන්න මේ කරුණ. හිත පිරිසිදුව ලස්සනට තියාගෙන ඉන්නකොට ඒ තැනැත්තාගේ ජීවිතෙන් වැඩිපුරම සිද්ධ වන යහපත් දේවල්. මොනවද මංගල සූත්‍රේ නැ ගුණංග? මාතා පිතෝ පට්ඨානං, මව්පියන් සැලකීම, පුත් දාර සංඝෝ, දූ දරුවන් සැලකීම, ඊළඟට කාලේන ධම්ම සවණං, සුදුසු පල්ලි බණ ඇසීම, කාලේන ධම්ම සවණං සාකච්ඡා, සුදුසු පල්ලි ධර්ම සාකච්ඡාව, ආරති විරති පාපා, අයහපත් දේවල් වලින් දුරු වීම, මජ්ජපාන ආද සංයමෝ, මත්යෙන් වලින් සංවරයටපත් වීම, කතඤ්ඤතා, කලගුණ සැලකීම, සුදුසු ප්‍රදේශක වාසය කිරීම, නිවැරදි කර්මාන්ත, මේ ආදී රසක් පිනොතින අපේ ජීවිතවල නිරායාසයෙන්ම සිදු වෙනවා. මේත් එක පිනොතින අපට දැක ගන්න පුළුවන් අපේ ජීවිතවල වෙනකට වඩා වෙනසක් සිදු වෙනවා. මොකක්ද ඒ වෙනස? එක පැත්තකින් අතීත කර්ම ශක්තියින් විදියට අපට එන තින අකුසල කර්ම තියෙනවා නම් ඒවන් වාක් යටපත් වෙනවා. අනිත් පැත්තෙන් සමන් සතර කළා වූ කුසල කර්ම ශක්තිය දිනු වෙනවා, ඉස්මතු වෙනවා. ඒ විතරක් නෙමෙයි තමයි මේ ජීවිතේ හොඳම යහළ මිත්‍රාදීන් මුණ ගැහෙනවා. අපි ගුණධාම වලින් දිනු වෙන්න, හිත පිරිසිදු වෙන්න, සිල්වන්ත වෙන්න අපට මුණ ගැහෙන්නේ ඒ වගේම හොඳ මිත්‍රයන්. ඇතැම් විට සමහර අපෙන් අමනාප වෙන්නත් පුළුවන්. ඒ අමනාප වෙන්නේ ඇයි? අපි ගුණධාමෙන් දිනු වෙනකොට ඒ ගුණයට අකමැති දුර්ගුණ තියෙන ඇතැම් විට අපි මෙන් වෙලාට සිද වෙන්න පුළුවන්. ඒකට කනගාටු වෙන්න ඕනේ. එහෙම එක්කෙනෙක් දෙන්නේ අපෙන් ඈත් වෙනකොට ඊට වඩා වැඩි ප්‍රමාණයක් ගුණධම් තියෙන අපට ලං වෙනවා. මෙන්න මේ එක පිනොතුනේ අපට එන්නේ නම් ජීවිතේ සතුට වැඩි වෙනවා. මේ ශ්‍රද්ධාවෙන් ආරම්භ කරපු ගමන් මාර්ගය කම්මසගත සම්මාදිටියෙන් ඔස්සේ අපි ගිහිල්ලා කුසල දහම් කරනකොට, මෛත්‍රී වඩනකොට, මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ දින වෙනවා. ඒ අවසානාංගයේ උපේක්ෂාවටපත් වෙනවා. උපේක්ෂාවටපත් වෙන්නේ කොහොමද? මේ සක්‍රිය කර්මයේ දායාදකට ඇති පිරිසක් කියලා දකිනකොට අපි එක පැත්තකින් යහපත් ලක්ෂණට ඉන්නේ නැගෙන ඊර්ෂ්‍යාවක් ඇති කරගන්නේ නැහැ. ඇයි අපි දන්නවා කෙනෙක් දින වල ඉන්නව නම් සාර්ථකල ඉන්නව නම් යාගම කුසල කර්ම ශක්තිය නිසා තමයි ඒ තත්ත්වෙ ඉන්නේ කියලා. එතෙන් පිට ඔබට හිතෙන්න පුළුවන් සමහර අය වැරදි වැඩ කළේ ඒ මාර්ගෙන් දිනුව නැත් ඉන්නවා කියලා. එහෙම හරි දින වෙන පිනතුනේ කුසල කර්ම ශක්තිය තැන්ස ප්‍රමාණකින් හේතු වෙනවා. ඒගොල්ලන් කරන වැරදි වල නම් ඒගොල්ලන්ට අනාගත විපාක තියෙන්නේ වෙනවා. නමුත් මේ මොහොතේ යගේ කුසලයේ ප්‍රබලයි එක හිමිනේ. අනිත් පැත්තෙන් පිනතුනේ අකුසල කර්ම වලට අයහපත් විපාක කෙනෙක් ඉඳෙනවා නම් ඒකත් ගන්නවා. ඒ තැනැත්තාගේ කර්මෙම සිද්ධ වෙන්නේ කියලා දැකලා මෙන්න මේ සැප දුක් දෙකම ළඟදී යා මැදහත් සිතක් ඇති කරගන්න කෙනෙක් වෙනවා. මධ්‍යස්ත වෙනවා. ඒ නිසා ලෞකික මට්ටමේදී තිනිහිලම ගුණය තමයි මධ්‍යස්ත භාවය. එහෙම වුණත් පින්නතුනේ අපි තවදුරටත් අවිද්‍යාව මතමයි ඉන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඊළඟට අපට ධර්ම දේශනා කරන මේ අවිද්‍යාව වෙනොත් සදහටම නිදහසන මාර්ගය. එතෙන්දී අවසාන වන්නේ ඒ උපේක්ෂාවෙන්මයි. ඒ උපේක්ෂාව අවිද්‍යාසාරද උපේක්ෂාවක් නෙවෙයි, ඒක ප්‍රඥාවෙන් ඇති උපේක්ෂාවක්. මෙන්න මෙතන නම් පින්නතන වා අවධානයෙන් අහන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරන අපට ප්‍රඥාව ලබා ගන්න මොකද අපි කරන්න ඕනේ කියලා. අපි දැනට ජීවත් වෙන ප්‍රඥාව වෙන්න කියලා බලන්න. ඔබට හිතෙන පුළුවන් ඔබ හොඳට ඉගෙන ගත්තු කෙනෙක්. ඔබේ දරුවනොත් ඇතැම්මිට හොඳ විශ්වවිද්‍යාලවල ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඔබ අලුත් පොතපත හුඟක් කියවන, ඔබ හුඟක් බුද්ධිමත් කියලා හිතෙන්න පුළුවන්. බලන්න පිටතන ධර්මානුකූලව කොයිතරම් බුද්ධිමත්ද කියලා බලන්න. මම ඒක උදාහරණයක් දෙකක් කියන්න. අපි කෑම පිඟානක කෑම ටිකක් කනකොට අපට ඒ කෑම වල රසයක් දැනෙනවනේ. රසය දැනෙනකොටම ඔබ පිඟාන දිහා බලනවා. පිඟාන දිහා බලන්නේ මොකටද? මේ රස දැනෙන්නේ පිඟාන තියෙන කෑම කියලානේ. බලන්න පින්නතුනේ ඇත්තටම ඒ ඔබට දැන් මේ මොහොතේ දිවට රස දැනෙන්නේ පිඟාන තියෙන කෑමද? මේ මොහොතේ ඔබේ කටේ දිවට රසයක් දැනෙනවා නම් දැනෙන්නේ පිඟාන තියෙන කෑමද? පිඟාන තියෙන කෑම නේ, පිඟාන තිබිච්ච කෑම. නමුත් පිඟාන තියෙන කෑම නේ. දැන් ඔබට රස දැනෙන්නේ ඔබේ දත් වලින් හපල දිවෙන් එහාට මෙහාට කල්ලා කෙල සමග මිශ්‍ර වෙලා තියෙන කෑම ටිකේ රසය තමයි ඔබට රසය කියලා හිතෙන්නේ. ඒ කෑම ටිකේ රසය දිවට දැනෙනකොට ඔබ නැවත බලන්නේ පිඟාන දිහා. අනේ හරියම රසයි මේ පොන්චි කෑන, හරියම රසයි මේ අල කෑල රසයි, මේ දියා අපි හරියම හොඳයි, පොල් සම්බ ටිකක් දාගත්තොත් තවත් හොඳයි කිය කිය අර පිඟාන දිහා බල බල තමයි ඔබ කෑම ටික කන්නේ. ඔබට කවදාවත් හිතුණද මේ දැන් මට රස දැනෙන්නේ මගේ කටේ තියෙන කෑම ටික කියලා? අපි නිතරම හිතලා තියෙන්නේ මට මේ රස දැනෙන්නේ මේ පිඟාන තියෙන කෑම ටික. එහෙනම් බලන්න පිනතුනේ අපි බුද්ධිමත් වෙන්න වාසය කරේ මෙතෙක් කල්. එතකොට අර ඒ දිවේ තියෙන කෑම ටික ආයෙ එළියට ගත්තොත් පිඟානේ තිබ්බොත් ඔබ සතුටුදායි ඒ කෑම ටික කටට දාගන්න. එතකොට අර පිඟානේ තියෙන කෑම වගේ පිනතුනේ ලස්සන කෑම ටිකක් නෙවෙයි ඔබට දැන් මේ රස දැනෙන්නේ. මේක උදාහරණයක් මේ කිව්වේ. එහෙනම් බලන්න අපි කොච්චර බුද්ධිමත්ව ජීවත් වෙන්නේ කියලා මේක උදාහරණයක් කිව්වේ. වෙනත් උදාහරණයක් මා කියන්නම්. ඔබේ නිවසේ තියෙන සීතකරණය ගැන ඔබ මතක් කරන්න බලන්න. ෆ්‍රිජ් එකක් තියෙනවා නම් මතක් කරලා බලන්න දැන්. ඒ මතක් කරනකොට ඔබට මතක් වෙන්නේ ලයිට් එක පත්තු වෙන ෆ්‍රිජ් එකක්ද, ලයිට් එක ඔෆ් වෙච්ච ෆ්‍රිජ් එකක්ද? දැන් ඔබ මතක් කරනකොට දැන් ඔබේ මතකයට එන්නේ අන්ධකාරයේ කරවලේ තියෙන ෆ්‍රිජ් එකක්ද, ලයිට් එකක් පත්තු වෙලා තියෙනකොට අර එක එක තට්ටුවල තියෙන කෑම තියෙන ෆ්‍රිජ් එකක්ද? ලයිට් එක පත් වෙන ෆ්‍රිජ් එක ගන්නද මතක් වෙන්නේ? කල්පනා කරලා බලන්න ඒ ලයිට් පත් වෙන ෆ්‍රිජ් එක ඔබට මතක් වෙනකොට මේ මොහොතේ ඊගෙදර තියෙන සීතකරණ ලයිට් පත් වෙනාද? ලයිට් පත් වෙලා නෙමෙයි, මේ වෙලාවේ ඕෆ් වෙලා තියෙන්නේ. ඒක ලයිට් නිවිලා තියෙන්නේ. නමුත් කල්පනා කරලා බලන්න ඔබට ජීවිතේ කවදාහරි මතක් වෙලා තියෙන කරවලේ තියෙන ෆ්‍රිජ් එක මතක් වෙලා නැහැ නේ? නිතරම මතක් වෙන්නේ ලයිට් පත් වෙන ෆ්‍රිජ් එක නෙමෙයි. නමුත් මේ මතක් වෙන වෙලාවේ ඒක ලයිට් ඕෆ් වෙලා තියෙනවා. එතකොට දැන් ඔබේ ගෙදර මතක් කළා බලන්න. ඔබට මතක් වෙන ගෙදරින් අන්තිමට පිටත් වෙනකොට ගෙදර තිබෙන ස්වභාවය තමයි ඔබේ මතකේ තියෙන්නේ. නමුත් අපට නිතරම හිතෙන්නේ සමට මතක් වෙන්නේ මේ මොහොතේ තියෙන දේ ඒ විදිහට මේ මතක් වෙන්නේ කියලා තමයි හිතෙන්නේ. මෙන්න මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. පින්නතුනේ එහෙනම් අපි යම් තාක් ජීවිතයේ සැපක් දුක් විඳනන් වින්නේ කොහොමද? ඇසෙන් රූපයන් දැකලා, කනෙන් ශබ්දයක් අහලා, නාසෙන් ගඳ සුවඳක් ඉඳලා, දිවෙන් පහසක් ලබලා, ශරීරයෙන් ස්පර්ශයක් ලබලා, මෙන්න මේ දේවල් නිසා තමයි අපි සැපක් දුක් විඳින්නේ. ඒ දුක් සැප විඳින අවස්ථාවේදී ජීවිතයේ ස්වභාවය මොකද්ද? අර රූපයේ පින්නතුනේ ඒ මුල් ලැබපු අත්දැකීම ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච ලෝකෙකයි අපට ඒ අත්දැකීම ලැබිලා තියෙන්නේ. දැන් ඔබට බැනපු කෙනෙක් මතක් කරගන්න බලන්න. ඔබ ලස්සනට ඔබට ආදරය කරපු ඔබට හිතමත් කෙනෙක් මතක් කරගන්න. අපිට නිතරම මතක් වෙන්නේ මේ වර්තමාන රූපය කියලා. නමුත් පින්නතුනේ ඇත්තටම මතක් වෙන්නේ මොකද්ද? ඇත්තටම අපි සිහි කරන අපේම මනස. ඒ මනසෙන් යමක් හඳුනා ගන්නකොට අතීත සිදුවීම් කියලා විතරක් හිතන්නේ නැව මේ මොහොතේ ඔබ ළඟ මේ බණ කියන මේ හාමුදුර ඔබට මතක් වෙනකොටත් හාමුදුර කෙනෙක් කියලා හඳුනා ගන්නකොටත් මේ හාමුදුර කෙන බණ ටික ඔබේ කනට ඇවිල්ලා තේරුම් ගන්නකොටත් ඒ රූපය ඒ ශබ්දය අතීතයට ගිහිල්ලා ඒක නිරුද්ධ වෙච්ච රූපයක් නිරුද්ධ වෙච්ච සම්ඥාවක් තමයි මේ මොහොතේ මන ආයතනයේ ධර්ම ලම්භනයක් විදිහට මනෝ විඥාණයෙන් දැනගන්න. ඊනු පින්නේ අපි මෙතෙක් කලක් අපි ආසා කළ තිනේ මොකටද? ආසා කළ තිනේ අපේම හිතටනේ. අපේම මනෝ විඥාණයට. මෙතෙක් කලක් අපි කවුරු හරි කමනාපෙල තියනවා නම් අමනාපෙල තිනේ කාත් එක්කද? අමනාපෙල තියෙනෙත් අපේම හිතට. මෙතෙක් කලක් ඔබ කාට හරි ඊර්ෂ්‍යා කරා නම් කෙනෙකුගේ දිනුවට බාධා කළා නම් බාධා කරනවා කියලා බාහිර කෙනෙකුට කියලා කල්ල තියෙන තමන්ගේම හිතට එන්නේ කියලා තියෙනවා. පින්නතුනි මෙන්න මේක දකින්නවත් එක්කම අපේ ජීවිතවල සුවිශාල වෙනසක් වෙනවා. මෙන්න මේක ලෝකයේ කිසිම දර්ශනයකින් අපිට ඉගෙන ගන්න පුළුවන් කමක් නැහැ. කොයිතරම් වෙන ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගත්තත්, මනෝවිද්‍යාව ඉගෙන ගත්තත්, දර්ශනයක් ඉගෙන ගත්තත්, භෞතික විද්‍යාව ඉගෙන ගත්තත්, ධන කාර්යකරණ ඉගෙන ගත්තත්, ලෝක විශ්ව ධර්මතා ගැන ඉගෙන ගත්තත්, ගැලැක්සීස් ගැන ඉගෙන ගත්තත්, සූත්‍ර ජීවීන් ගැන ඉගෙන ගත්තත්, මේ කිසිම දෙයකින් අපිට මේ අතරත් ඉගෙන ගන්න බෑ. මේ අතරත් ඉගෙන ගන්න තියෙන්නේ එක්ක බුදුරජාණන් වහන්සේගෙන්, නැත්නම් උන්වහන්සේගේ ධර්මයේ සඳහන් කළ තියෙන පොතපතකින්, නැත්නම් ඒ ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් දේශකයන්ගෙන්. මෙන්න මෙතෙන් තමයි පිනතුනි නියම විදිහට සඳහන් හටගන්නේ. මෙන්න මේකට තමයි බුදුම දේශනා කළේ, යෝ ධම්මං පස්සති සෝමං පස්සති, යමෙක් ධර්මයේ දකිනවා නම් ඔහු මා දකිනවා. යෝ මං පස්සති සෝ ධම්මං පස්සති, යමෙක් මා දකිනවා නම් ඔහු ධර්මයේ දකිනවා කියලා. අර මුලින් අරහන් ආදී බුදුගුණම දැකලා බුදුහාන් හඳුනාගත්තු බුදුරජාණන් වහන්සේ ඇතැමිට උන්වහන්සේගේ ඉරිදි බල දැකලා මුලින් පැහැදිච්ච අය බුදුහාඳුරේ ඉරිදි ප්‍රාතිහාරයෙන් දමණය කරපු අය ඊළඟට දමණය කළේ කොහොමද? දේශනා ප්‍රාතිහාරයෙන්. මෙන්න මේ දේශනාවෙන් සංවර කරන කෙනා තමයි පිනතුනි නියම විදියට සංවර කරපු කෙනා බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මෙන්න මේ යථාර්ථය දේශනා කරපු උත්තමයන් කියලා දැනගත්තොත් අන්න එදාට තමයි අපි ඇත්තටම බුදුහාඳුර ගැන පැහැදීම ඇති වෙන්නේ. එදාට අප පස්සඟ පිහිටුවලම වඳිනවා. ඇයි වඳින්නේ? මෙතෙක් කලක් අපි දුක් විඳ නම් පිනතුනි විඳේ කායිකව නෙවෙයි, දුක් විඳ මානසිකව කියලා. ඔබට හිතෙන්න පුළුවන් එහෙනම් මගේ ශරීරයට කවුරු හරි ගැහුවොත් මට දුකක් එනවා නේද කියලා හිතෙන්න පුළුවන් නේ? ඒකිනුත් යම්කි වේදනාවක් එනවා පිනතුනි, ඒක කායික වේදනාවක් විතරයි. ඒක මානසික වේදනාවක් තමයි වැඩිපුර වෙන්නේ. සරල උදාහරණයක් ගන්න. ඔබේ ළමයෙක් දුවව පුතා කුඩා කාලේ වඩාගෙන ඉන්නවා. වඩාගෙන ඉන්නකොට ඔබේ දරුවා ඔබේ කොණ්ඩෙන් අදිනවා හයියේ. ඔබ දරුවට ගහනවද? නෑ නෑ, දරුවට හැදෙන්න තමයි ආදරය කරනෝනේ. හැබැයි බලන්න ඒ වේගයෙන් ඔබේ කොණ්ඩේ කවුරු හරි ඔබ බස් එකේ යද්දොත් මොකද වෙන්නේ? හැදෙන්න නවතින්නේ පොලිසිය කියලානේ. එතකොට බලන්න දුකාවේ අර කායික වේදනාවෙන්ද? කායික වේදනාවෙන් නෙමෙයි පිනතුනේ, ඇත්තටම දුකාවේ. ඒකේ යම්කිසි වේදනාවක් ආවේ ඒක ඉකාම්ෂණිකයි, ඒක හටගෙන නිරුද්ධ වෙනවා. ඊට පස්සේ දුක් එක සම්පූර්ණව අපි ගන්න මානසික. දැන් බලන්න අපි පොලිසිය ගිහිපු වාරයන් එහෙම බලන්න මතක් කරලා. ඒ පොලිසියෙන් ඇතැමිට ඒ රූපය පිළිබඳව අපි නිත්‍ය කරගෙන අපි ජීවිතේ අවුරුදු කීයක් නම් දුක් විඳින්නේ නැද්ද? උසාවියේ ගානේ, පොලිසිය ගානේ. ඒකින් කියන්නේ ගැටලුවක් ඇතුනොත්ින් පොලිසියන් එපා කියලා නෙමෙයි මේ කියන්නේ, අදාළ දේවල් කරගන්න ඕන. නමුත් අපි තේරුම් ගන්නට ඕන පිනුතුනි මේ දුක හටගන්න ස්වභාවය මොකද කියන්නේ. එතකොට ඇත්තටම කායිකවත් නෙමෙයි අපිට මෙතෙක් කල දුක හටගත්තේ. අපි මේ දුක් ටික කායිකව ඉතාම ශනිකව හටගෙන නිරුද්ධ වෙනවා. අපි ඊට පස්සේ බොහෝ කාලයක් දුකට පත් වෙන මොහොකින්ද? මානසිකව. කෙනෙක් අපිට බැන්නා කියලා කියමු. ඒ බැනපු මොහොතේ ඉතාම සල්ප මොහොතකට ඒ ශබ්දය අපේ කනට වෙල වැදුණා. ඒක අපි හඳුනාගන්නේ මනසින්. ඒ මනසින් හඳුනාගත්තොත් ඊළඟට යම්තා වාර ගණක් අපි හිතනවද? ඒ හිතන හැම වාරයකදීම අපි හිතුවේ සෝත විඥානෙ නෙවෙයි. අපි හිතුවේ මොකෙන්ද? මනෝ විඥාන. ඒ තේකරන හැම මොහොතකම නැවත අපිට දුක් දෙක ආවේ සෝත විඥානෙ නෙවෙයි, ආවේ මොකින්ද? ආවේ මනෝ විඥානය. පින්නතේ එහෙනම් අපේ ජීවිතය කියන්නේ මොකක්ද ඇත්තටම? අපේ සමස්ත ජීවිතය කියන්නේ පින්නතුනේ ගැඹුරට ගියොත් මන ආයතනයයි ධර්මාලම්බනය ඔස්සේ මනෝ විඥානය හටගන්න ස්කන්ධ පංචකයයි අපේ ජීවිතය කියලා කියන්නේ. යමක් හඳුනා ගන්නකොට යමක් තේරුම් ගන්නකොට රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. අපි යමක් තේරුම් ගන්නේ රූපය නෙවෙයි තේරුම් ගන්න මනස. ඒකෙන් රූපයක් නැහැ කියලා කියන්නේ නැහැ. රූපය ඉතාමස්සනිකයි. ඒ රූපය තේරුම් ගන්න චක්කු විඥාන ආදී පංච විඥානයන් ඒ මුල් අත්දැකීමටම නිරුද්ධ වෙනවා. අපි ඒක තේරුම් ගන්න අවස්ථාවක් තියෙනවා නම් ඒ තේරුම් ගන්නේ මනෝ විඥානය කියන එක තේරුම් ගන්න. අන්නේ මනෝ විඥානයත් ස්ථිර දෙයක් නෙවෙයි. ඒක අතීතයෙන් වර්තමානට එන දෙයක් නෙවෙයි. වර්තමානයෙන් අනාගතයට එන දෙයක්වත් නෙවෙයි. ඒ මොහොතේම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයක් තියෙයි කියලා අපි දකින්නට දැක්ස වෙනකොට. පින්වත් නිස්සද්ධාවෙන් ආරම්භ කරපු මේ ගමන් මඟ අපි දාන ආදී පින් දහම් කරලා ශ්‍රද්ධාව දිනු කරගෙන කම්මන්තක ඥාන ඇති කරගෙන හොඳ කර්ම සිදු කරන ගමන් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ වැඩමින් මනුස්ස ලෝකයෙන් බ්‍රහ්ම ලෝකයක් කරගෙන ඉන්න අපි උපේක්ෂාවෙන් කාලය ගත කරනවා බාහිර ලෝකයේ තුල ඉක්මනින් ඉන්නවා. ඒ තරක් නෙවෙයි මෙන්න මේ යථාර්ථය හේතුඵල දහම චතුරාර්ය සත්‍ය අනිත්‍යතාවය දකින කොටත් අපි ඊට පස්සේ ආයෙ කොතෙන්ද යන්නේ? ආයෙ උපේක්ෂාවටම පත් වෙනවා. ඒ නිසා ලෞකික මට්ටමේ ගියත් ලෝකෝත්තර මට්ටමේ ගියත් අවසානයේ අපි නතර වෙන්න ඕනේ කියන උත්තර මෙන්න මේ උපේක්ෂාවයි. අපි ජීවිතේ කොමන දෙයක් කළත් කියන උත්තර මෙන්න මේ ඊළඟ කරගෙන අපි කරන්නට ඕන. ඉගෙන ගන්න මේ දරුවන්ගේ පටන් කරකිරක්ෂා කරන ඔබත් විවේකීව විස්වාමසයෙන් ගත කරන ඔබත් ඔබ හැම දිනාගේම ජීවිත පරමාර්ථය වෙන්නට ඕන. තමන්ගේ හිත මැදහත්ව පවත්වා ගන්න එක ඒක සාමාන්‍ය උපේක්ෂාවෙන් පටන් අරගෙන අවසානයේදී පොට්ටස්ස ලෝක ධම්මේ හේ චිත්තං යස්සන කම්පතේ අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං කියපු විදියට මේ පෙරලෙන වෙනස්සන් ලෝකේහි නොවෙනස්සන අකම්පිත මනසක් නොසැලෙන මනසක් අටලෝ දහම ආභියස නොසැලෙන මනසක් ඇති කරගන්නයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ඉතින් පින්තුන් මෙන්න මේ දහමට අපි ඉක්මනින් නැඹුරු වෙන්නට ඕන. අපේ ජීවිතේ ඉරණම කොයි මොහොතේ විසඳේද කියන එක අපිට කියන්න පුළුවන් කමක් නැහැ. අද තියෙන රෝග වෙනද වගේ නෙවෙයි. වෙනද රෝගියෙක් වුණාම අපිට රෝගියත් එක්ක රෝහලට යන්න පුළුවන්. ලෙඩ විලින කන් ළඟට වෙලා ඔළුව අත ගගා ඉන්න පුළුවන්. කෑම ටිකක් කවන්න පුළුවන්. එහෙම රෝගාබාධ තමයි මෙතෙක් කලක් අපිට තිබෙන්නේ නේද? හැබැයි අද තියෙන රෝගිය කොහමද? රෝගියා රෝහලට බාර දෙන එක විතර අපිට කරන්න පුළුවන්. ඊළඟට අනිපලාවත් හරි නැත්නම් එයාගේ මිනිය අපිට අල්ලන්න නෙවෙයි මිනිය දකින්නවත් නැහැ. තේනුතුන මේක කලින් හිතලා තියන්න. මේක ලෝකේ හැම දිනාටම වෙනවා කියන කෝ ඔබ දන්නව නේද? හැබැයි ඔබට මට වෙනවා කියලා අපි කොච්චර හිතලා තියනවද? එහෙම හිතපු වාර ගන්න අඩුයි. අපි හිතන්නේ ලෝකේ හැම දිනාටම වෙන්න පුළුවන් මට හැර කියලා නේද? මට මේක වෙන්නේ නැහැ කියලා අපි හිතන්නේ. එනදෙන මටත් මේක වෙනවම තමයි. අපටත් මේ අනාර්ථය වෙනව කියන එක නිතරම මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරනවා නම් අපි ජීවිතේ මීට වඩා වේගින් ජීවිත ප්‍රයෝජන ගන්නවා. ඒ නිසා ජීවිතේ මොන අභියෝගිය හමු වෙන්නේ මේ ගියත් කිසිම දවසක අපහා ගන්න වෙන විදියට හොඳට මනස දැම්ම මහදාගෙන තියන්න සුගතියට යන්න ඉන්ෂුරන්ස් එක අරගෙන තියන්න. වීසේ කරගෙන තියන ආරක්ෂණය හදාගෙන තියන්න. අපි අවුරුදු 100ක් ජීවත් වුණත් අපි හැමදාම ජීවත් වෙන්නේ නැහැ. අපි මිය යන සිද්ධ වෙනවා. මරණයට පත් වෙන එක නෙවෙයි පින්දුනේ සංවේගය. මරණයට පත් වෙලා අපාගත වෙන තින අවස්ථාවෙන් සංවේදායි වන්නේ. ඒ නිසා එතනින් නිදහස් වෙන්නේ විතරක් නෙවෙයි. මේ ලැබපු බුද්ධෝත්පාද කාලය තුළ අප්‍රමාදීව මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න. ඒ නිසා ඒක සුළු මොහොතක්වත් අපට කාලේ නාස්ති කරගන්න අයිතියක් නැහැ. ඇයි මේ ගත කරන සම්බුද්ධත්ව කාලයේ මේ හැම මොහොතකටම අපි කලින් බොහෝම වියපෑදන් කළ මිල මුදල් ගෙවපු අය නෙවෙයි. ඒ නිසා අවසාන තත්පරයේ දක්වාම අපි මුදල් ගෙවලා තියෙන මේ ලෝකේ ඉන්න. කලින් අපි ප්‍රීපේඩ් කරලා තියෙන්නේ. මුලින් ගෙවීම් කරලා තියෙන්නේ. මොනවද ගෙවීම් කියලා කියන්නේ? කලින් ආත්ම වල දාන ආදී පින් දහම් කළා ප්‍රාර්ථනා කළා ලොකු මුදලක් වැය කළ මේකට තියෙන නිසා මේ මනුස්ස ලෝකයේ බුද්ධෝත්පාද කාලයක ගත කරන හැම තත්පරයක්ම අපට වැදගත්. ඒ මොහොතක්වත් පිනුතුනේ අපට යවන්න එපා. ඒක තමන්ගේ ආධ්‍යාත්ම දිනන සඳහා. ඒ වගේම තමන් ළඟම ඇසුරු කරන තමන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ ආධ්‍යාත්ම දිනන දිනු කරගන්නටත් දිනු කරලන්නටත් එයට සුබතියට යන්නට මඟ පෙන්වන්නටත් අපි හැම මොහොතක්ම ගත කරන්න ඕන. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය නිරෝගී මහ වේ දිගාසිරි සම්පත් කළ සේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙහෙම අපි ධර්මානුකූල ජීවිත ගත කරනවා නම් සිල්වන්ත ජීවිත ගත කරනවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යෝචේමත් සකං ජීවේ දුස්සීලව සමාහිතෝ ඒකහං ජීවිතං සේයෝ සීලවන්තස්ස ජායනෝ. දුස්සීලව අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා එක දවසක් මේ වගේ දසසිල් සමාදන් වෙලා අටසිල් සමාදන් වෙලා අවමාසයෙන් පංචසිල් ආරක්ෂා කරමින් මෛත්‍රී භාවනා වඩමින් එක දවසක් ඉන්න පුළුවන් නම් එහෙම නොකරමින් ඉන්න කෙනාගේ අවුරුදු 100ට වඩා ඒ එක දවස උතුම් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. යෝචේ වාස සතං ජීවේ අපස්සෝ ධම්ම මුත්තමං ඒකහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමං. මේ දහම දක්මින් ජීවත් වෙන එක දවස උතුම් කියලා දේශනා කළා. ධර්මයෙන් නොදක ඉන්න මේ යථාර්ථය නොදකින කෙනාගේ අවුරුදු 100ට වඩා මෙන්න මේ හේතුඵල ධහම දැකලා කම්මසගත ඥානෙ උපදවාගෙන මේ උපේක්ෂා සාගතව ධහම දක්මින් ජීවත් වෙන එක දවස උතුම් කියලා දේශනා කළා. ඒ නිසා ඒ ජීවිතයේ හුඟක් වටින ජීවිතයක් ඒ ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙන්නට බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණේ අපට ධර්ම දේශනා කළේ. ඒ සඳහායි ස්වාමීන් වහන්සේලා වසර 2500 අධික කාලයක් මේ ධර්මය ආරක්ෂා කළ අපට දයාව දෙතලේ. ඉනි සාමි උතුම් දහමින් වඩ වඩාත් අප්‍රමාදීව ප්‍රයෝජන ගන්නට අපි අදිස්ථාන කරමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවය ලැබේවා කියලා අපි නැවතත් ආශිර්වාද කරනවා. රැස් කරගත් මේ සියලු ගුණ දහම්වල කුසල ධර්මවල ආනිසංසයෙන් අපරමින් මිය ගිය පින් බලාපොරොත්තු වන ඥාතීහුද මේ කුසලයේ අනුමෝදන්ව සුවපත් වෙත්වා අවසන් උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියලා පින් අනුමෝදන් කරමු. මේ උතුම් පින් කමලානි සංසයෙන් සෑම දුස්තික දෙවියනුත් පින් අනුමෝදන්ව පින්තුන හැම දිනමත් ලෝකිය සම්බුද සාසන ආරක්ෂා කර දෙත්වා. විශේෂයෙන් පින්තුන්ට මේ ආගමික කටයුතු සඳහා ආවාදන සාසනා කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට දිව්‍යංගී ආශිර්වාදයෙන් රැකවරණය සැලසේවා කියන සතුමෙන් අපේ දෙවිනට පුණ්‍යානුමෝදනා කරමු. ගාථාව කියලා ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දික පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පණිවිඩ පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් පින්තුන් හැම දිනාට මෙලවසෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සඳහා හේතු වේවා. සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැනසේවා කියන ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පඤ්චා ච නින්දුක්ඛා භයම් පඤ්චා ච නින්භයා සෝකම් පඤ්චා ච නිස්සෝකා අන්තු සම්දේති පානිනෝ. දුකින් තේලෙන සත් දුකින් නිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති දෙත්වා සොවින් තැබෙන සත් සොම්නත් දෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.